नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमे शरणयामि। नमस्कार वेवा दमरुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति सारन शरणयामि। साधु साधु साधु। मगे गुरुदेवोत्तम परम पूजनीय पिनात लोक स्वामीन वहांसे तपसील दिनागेम गौरवादर नमस्कार वेवा। साधु साधु साधु। नमो बुद्धाय। सदहवात पिनवत्नी पिनुतुनी ओबगेत मगेत मेलो ओके जीवत्तेन सीलु देनागेम जीवित गत्तोत अपि हेमोम उपन दवसे इंदां मे यान मोहत दक्वाम एकिनेकागे उपकार मत जीवत्तेनाय। इपदुन दापटन अपि अपे देमावुपियन्गेन रेकवरणे लबुवा अपे अम्मा ताता අපිට මේ ලෝකයට එළිය දෙන්න උපකාර කරලා අපිව ඇති දෙඩි කරලා අපිව ආදරයෙන් පෝෂණය කළා. එහෙනම් අපි හැමෝම දෙමව්පියන්ගේ උපකාරය නිසා මේ ලෝකේ ජීවත් වෙන අය. ඒ වගේම පින්වත්නි ටිකෙන් ටික ටිකෙන් ටික අපි වැඩිවියට පැමිණෙනකොට අපි උස්මහත් වෙනකොට අපි ගුරුවරුන්ගේ උපකාර ලබනවා. अपे सहोदर सहोदरियांगे उपकार लबनो अपे ज्ञातींगे उदा उपकार लबनो अध्यापने लबन्न गियात रेकियावक करन्न गियात विवाहयक करगन्न गियात अपे जीविते हेम मोहतकम अपे अन्नायगे उपकार मत्ते तमाई ए हेम कटयुत्तक्म करगन्न। ईट पस्से पिन्नोत्नि अपे टिकेन टिक वयसट यनकोट अपे हेमोम वियपत् वेनकोट අපිට ඊට වඩා උපකාර අවශ්‍ය වෙනවා. අපේ දූ දරුවන්ගේ උපකාරය අපිට අවශ්‍ය වෙනවා. මරණයට පත් වෙන මොහොත දක්වාම ඒ උපදුණු මොහොතේ සිට අපි හැමෝම එකිනෙකාට උපකාර කරගනිමුනේ මේ ලෝකේ ජීවත් වෙන්න. නමුත් පින්වත්නි මොහොතකට හිතලා බලන්න අපි අනිත් අයගේ උදව් උපකාර ලැබුණට අපේ අම්මා තාත්තට සහෝදරයන්ට ඥාතීන්ට යාළුවන්ට දූදරුවන්ට පුළුවන් වුණාද ටිකෙන් ටික ටිකෙන් ටික වයසට යන අපේ ජීවිතේ වයසට නොයා තරුණභාවයෙන් පත් කරගන්න ඒ උපකාරයෙන් පුළුවන් වුණාද? බැරි වුණා. ඒ කිසිම උපකාරයකට පුළුවන් වුණාද අපි ලෙඩ වෙලා දුක් විඳිනකොට ඒ ලෙඩවීමෙන් අපිව නිදහස් කරන්න පුළුවන් වුණාද? පුළුවන් වුණාද? බැරි වුණා. අපි ටිකෙන් ටික ලෙඩ වෙවි මරණයට පත් වෙනකොට කිසි කෙනෙකුට පුළුවන් ද අපිව මරණයෙන් බේරන්න? ඒ කිසි උපකාරයකට ඒ කිසි උදව්වකට පුළුවන්ද? බැහැ. මේ ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ කැමතිද අඬන්න? කැමතිද? අපි කවරොත් කැමති නෑ අඬන්න. ඔබ කැමතිද ශෝක කර කර ඉන්න? සුසුම් හෙල හෙල ඉන්න? බලාගත්තත් බලාගෙන ඉන්න? දුක් විඳ විඳ ඉන්න? කැමතිද? ශෝකය, වැළපීම, දුක්, දොම්නස්, උපායාස කියන මේ දේවල් මේ ලෝකේ ජීවත් වෙන කිසිම කෙනෙක් කැමති නැහැ. නමුත් පින්වත්නි කිසි කෙනෙකුට පුළුවන්ද අපිව ඇඬීමෙන් වළක්වගන්න? අනන්‍ය කරුණක් යෙදුනහම අපි කවුරු අපේ වටේ හිටියත්